ජාතිවාදී ලෙස ඉතාමත්ම පටු චේතනාවන්ගෙන් කටයුතු කරලා මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ මනසට වැරදි මතයක් ගොඩ නැගීමෙන් වළකන්නයි කියලා විශේෂයෙන් මේ ජාතිවාදී හැඟීම් උස්සන අයගෙන් මම ඉල්ලා සිටිනවා. අපි කතිකෝ විදියට බොහොම දක්ෂයි අපිටත් පුළුවන් කතා කරන්න මිනිසුන් ගිලේ යවිස්සෙන්. අපිටත් පුළුවන් ජාතිවාදී ගොඩ නැගින්න කතා කරන්න. අපිටත් පුළුවන් ඔය පංකොලොත් අන්ත ජාතිවාදය හරට අරගෙන කතා කරන්න. ඒවා ඡන්දවලට ආකර්ෂණීය වෙන්න පුළුවන්. මාධ්‍යයට ආකර්ෂණීය වෙන්න පුළුවන්. උජ්ජල චරිත ගොඩ නැගින්න ආකර්ෂණීය වෙන්න පුළුවන්. නමුත් ජාතියක අනාගතය සඳහා ඒ මහා පාප කර්මයක් මහා ඛේදවාචකයක් කියන එක මා ඉතාමත්ව පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ.